नमस्कारवेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कारवेवा दम्रुवनत समदा सदहं शरणयामि नमस्कारवेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कारवेवा तुनुर्वनत समदाति शरण शरणयामि පින්වත්නි අද අපි ඉගෙන ගන්න සූදානම් වන්නේ ඔබට සාමාන්‍යයෙන් අහන්න නොලැබෙන බුදුරජාණන් වහන්සේගේ අප්‍රකට දිසුමක් මේ දේශනාව අංගුත්තර නිකායේ 7 වෙනි නිපාතයේ සඳහන් වෙන්නේ මේ දේශනාවේ නම महायज्ञ सूत्र महायागय गण वदाल दिशुम अदतिबिन लोकयाय इदा बुदुरजानन वहांसे पहल वेच्चितिबिच्च लोकयाय लोक देखा इदा बुदुरजानन वहांसे पहल वेला तिबिद्दि दकिन्न लभिच्च लोकय अद नै बुदुरजानन वहांसे विसिन ए लोकय विनाश करला බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හැබැයි අද වගේම ඉන්දියාවේ තිබුණේ බ්‍රාහ්මණ බලය. බුද්ධ කාලේ තිබුණේ ඒගොල්ලන්ට බමුණන්ට තිබුණේ ත්‍රිවේදයක්. ත්‍රිවේදයක් කිව්වේ වේද තුනක්. ඍග්, යජුර්, සාම කියලා. එතකොට මේ වේදවල තිබුණේ සතුන් මරා බිලි දෙන යාග. වර්තමානී බුද්ධ ධර්මයේ අර ඕනෑම ආගමික ග්‍රන්ථයක තවමත් මේ මුල් කොටසේ බිලි දෙන යාග ගැන විස්තර තියෙනවා කියවන අය දන්නවා. එතකොට මේ සතුන් මරා බිලි දීලා ඒ කාලේ ඒගොල්ලෝ විශ්වාස කරපු ඇදහිලි සතුටු කිරීම තිබුණා. පොඩියට නෙවෙයි. විශාලයට තිබුණා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලේ නැකත් ශාස්ත්‍රයේ ඇත්තට බලවත් තිබුණේ නෑ නැකත් කේන්දර උකුමාවේ පස්සේ ඒකට කියන්නේ අතරවන් වේදේ කියලා. එතකොට වේද හතරක් වුණා. බුද්ධ කාලේ තිබුණේ වේද තුනයි ඍග් යජුර් සාම කියලා. පස්සේ ආවා තව එකක් අතරවන් කියලා. ඒකට තමයි ජ්‍යොතිෂ නැකත් ඒ ඔක්කොම ආවේ. මන්ත්‍ර ශාස්ත්‍ර ආදී. එතකොට ඒ කාලේ මේ ලෝකේ මැව් දෙවි කෙනෙක් ගැන විශ්වාසයක් ඒ කාලෙත් මිනිසුන්ට තිබුණා. ඒ කාලේ ඒ බ්‍රාහ්මණයෝ තමයි වැඩිපුරේ විශ්වාසයේ තහවුරු කරමින් Tamanගේ බලාධිපත්‍ය සමාජයේ තියාගත්තේ. බ්‍රාහ්මණයෝ කිව්වා ලෝක නිර්මාණය කරන වෙලාවේ බ්‍රාහ්මණී පුදුනේ මහා බ්‍රාහ්මයාගේ කටින් වමනි දාලා. එතකොට ක්ෂත්‍රිය උපන්නේ බ්‍රාහ්මණයන්ගේ ඔව් බාහුවෙන් මේ උරහිස් දෙකින් අත් දෙකින් ඊළඟට ඒගොල්ලෝ තමයි කඩු අරගෙන රට හසුරවන්න ඕනේ ඊළඟට බමුණෝ කිව්වා ඔව් ගොවිතැන් බත් කරන්න ඕනේනේ හොඳට මොකද්ද කියන්නේ හරක් බාන අරගෙන සීසාන්න කුඹුරු වැඩ කරන්න ඕනේ හොඳට හයිය ඒකට කිව්වා මේ වෛශ්‍ය උපන්නේ බාහුවෙන් බාහුවේ කලව. ඊට පස්සේ වමුණු කිව්වා මේ කම් කරු පන්තියේ උපන්නේ ඔව් දෙවියන්ගේ යටිපතුලෙන් ඒ නිසා හැමෝටම යටත් වෙලා හිටපිය කියලා. මේ විදිහට මේ රටාව අරගෙන ගියා. හැබැයි මේගොල්ල මේක මේ හුදෙක්ම නෙමෙයි, හුදෙක් කතාවකට නෙමෙයි, මේගොල්ල දැඩි ලෙස මේක විශ්වාස කළා, පිළිගත්තා. එවැනි කාලයක දැන් අපි උපදෙද්දී ඊට හාත්පසින් වෙනස් ලෝකයක් තියෙන්නේ. අපිට සීමා බෝධීන් වහන්සේ තියෙනවා, අපිට කියලා දෙනවා වැඩිහිටියෝ මේ බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච බෝධීන් වහන්සේගේ දකුණු පැත්තේ සාකාව. අපිට මහා ස්තූප පේනවා, මේ පෙන්නලා කියලා මේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. අපිට දන්ත ධාතු පේනවා, මේ පෙන්නලා කියලා මේ දන්ත ධාතුන් වහන්සේ. ඊළඟට අපිට මේ දේශනා මේ කිසිවක් තිබුණද බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී නෑ. ඊට පස්සේ තමයි මේ සෑම දෙයක්ම. ඒ වෙද්දී බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරගෙන යද්දී එහෙනම් බෞද්ධ සමාජයක් තිබුණේ නෑ. අබෞද්ධ වෙනත් මතයක් අදහගෙන හිටපු මිනිසෙකුට සත්‍ය වටහා දෙන්න බුදුරජුන් ගත්තු විස්මිත වෑයමක් මේ දේශනාවේ තියෙන්නේ. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. ඒ කාලේ එක ධනවත් බ්‍රාහ්මණයෙකුට හිතුණා තමන්ව වමනි දාපු දෙවියන්ව සන්තෝෂ කරන්න. හිතලා මොකද කළේ? ලুকু යාගයක් පිළියෙල කළා. බලන්න මේ යාගේ කොහොමද කියලා. ඒතකොට දැන් මේ ලෝකෙ දකින්න නැහැ. දැන් අපිට ලැබෙන්නේ වෙජිටේරියන් Hindu සමාජයක්නේ. ඒක තනිකර මහායානික බිහි කළේ. අද දන්නවද ඒක? මහායානික බෞද්ධයන් තමයි මේ වෙජිටේරියන් සමාජය බිහි කළේ. අද ඒක ලෝකෙ දන්නේ නැහැ. මේ බලන්න බුද්ධ කාලේ හිටපු බමුණු සමාජයේ කොහොමද කරලා තියෙන්නේ? යාගෙට කොච්චර ඉඩක් ඕනද කියලා බලන්න. යාගයක් කරන්න රැස් කරලා තියෙනවා. යාගය කරන්න ඉස්සරලා මේගොල්ලන් තියෙනවා මේ යාගයට යාග ස්තම්භයක්. ඒ කියන්නේ යම්කිසි භූමියක් මැද්දේ මේගොල්ලෝ මේ දෙවියන් වෙනුවෙන් කියලා ඒ යාගයට සතා ගැට ගහන්න කණුවක් පිටවනවා. ඒකට කියන්නේ යාග ස්තම්භය කියලා. ඊට පස්සේ සතා මැරුවට පස්සේ ඒ මරපු සතාගේ මස් පුච්චන්න ගින්නක් ගන්නවා. ඒකට කියනවා යාග ගින්න කියලා. එතකොට මේ දෙක තමයි ඒ කාලේ සුබ ලකුණු දෙක. මං කියන්නේ කලින් එකක් කතාවක් නැහැ කියලා. ඒ කාලේ දැන් වගේ වෙලාවල් බැලිලා නැහැ. ඒ කාලේ බැලිලා ලකුණු. සුබ ලකුණු, සුබ නිමිති. බුදුරජාණන් වහන්සේගේ ශාරීරික දිහත් බැලුවේ ලකුණු නේද? එතකොට මේ බ්‍රාහ්මණයා මේ ධනවත් බ්‍රාහ්මණයා මේ බ්‍රාහ්මණයාගේ නම උග්ගත ශරීර. උග්ගත ශරීර මේ බ්‍රාහ්මණයා මේ යාගයට බලන්න මේ එකතු කරපු සත්තු ඉස්සල්ලාම එකතු කළා වෘෂභය 500ක්. වෘෂභය කියන්නේ කවුද? ඈ නිකන් හරක්. හොඳට අන්තියන හැඩි දැඩි විශාල ගව නායකයෝ. ගවයන්ගෙත් ඉන්නවා සමහර හොඳ හැඩවැඩ සම්පන්න ගවයෝ. ඒ අයට තමයි වෘෂභයෝ කියන්නේ. මේ හැඩකාර ගවයෝ 500ක් එකතු කළා. ඒ එකතු කළේ හුරදා කරන්නද? නෑ. මේ යාගෙට ඊට පස්සේ පංච වච්චතර සතානි තුනු පනීතානි හොන්ති. ඊළඟට මේ යාග ස්තම්භයට ලං කරලා තිබ්බා තව තරුණ වස්සං 500ක්. දැන් කීයද? 1000යි. ඊට පස්සේ තිබ්බා තරුණ වැසියන් 500ක්. දැන් කීයද? 1500යි. ඊට පස්සේ එළුවන් 500යි. දැන් කීයද? 2000යි. ඊට පස්සේ තිබ්බා බැටළුවන් 500යි. 2500ක් සත්තු. දැන් මේ පූජාවක් දෙවියන්ට. දැන් මේ ලෝකේ, දැන් මේ කියන ලෝකේ අද අපිට පේනවද? නෑ. අද අපිට පේන්නේ එළවලුයි බතුයි කන Hindu සමාජය. දැක්කනේ වෙනස? අද මේ ඇත්ත පේන්නේ නෑ. මොකද්ද ඉන්දියාවට උනේ කියලා. එතකොට මේගොල්ලෝ කරන්නේ මේ යාගදී මේ සතා කපනවා. අර යාග කණුව ගැට ගහලා කපලා ඊට පස්සේ මොකද කරන්නේ? ඒ සතා සුද්ධ කළා, ගිනිගොඩ නමස් පොදනවා. ඊට පස්සේ ඒක දේව පූජාව. ඒක තමයි කට්ටිය කන්නේ. හැබැයි වර්තමාන ඉන්දියාවේ මේ තත්ත්වයේ ලකුණු දැන් තියෙනවා. පසුගිය දවස්වල ආවා හොලි කියලා උත්සවයක්. මම ඉතින් ওই ටීවී එකේ මේ කාලේ දැකලා තියෙන හොලි කියන පස්සේ මිනිස්සු අර පාට ගා ගන්නවා. පාට වර්ග දී කියලා ගහ ගන්නවා. නමුත් මේ පාර දැක ඒකේ හරි විකෘති අමානුෂික පැත්තක්. මම මේ ඔබට කියන්නේ මෙව්වා ඔබ මේ ඉන්න තැන ඔබ විඳින වාසනාව ඔබ දන්නේ නැති නිසා. ඉතින් ඒ මං හිතන්නේ මාර්තු මාසේ 10 වෙනිදා උදේවරුයේ මිනිස්සු එළියට බහින්නේ නැහැ. ගෙවල් දොරවල් වහගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් ගෙවල් දොරට ගහනවා. පාරේ කාණු වල තියෙන මඩ, ජරාව, අසුචි ඔක්කොම මිනිස්සු එකතු කරනවා. එකතු කරලා හූ කියාගෙන මේ කොල්ල රෑන දුවනවා. එකම මාරා වේශයක්. ගිහලා ගෙවල්වලට දොරට ගහන ගෙවල් මිනිස්සු එළියට ඇදගෙන ආවනවා අරකින්. එතකොට ආයේ අනක් ගුණ කතාවක් මුකුත් නැහැ. ඊට පස්සේ පාට ගහනවා. මේකට සමහර විට පොඩි දරුවන්වත් අහු වෙනවා. සමහර විට මේ උඩටක්ුවේ ඉන්න ළමයි අර පාට තියාගෙන පාරේ යන මිනිසුන්ට ඔක්කොටම පාට ගහනවා. ඉතින් මේ පොඩි දරුවන්ගේ හිතවල ඇති වෙන බය මම දැක්කා. මොකද අපේ ගංගායනේ තියෙනවා, අපේ නිරංජන ගංගායනේ තියෙනවා, අපි හදපු බුදුනෝන අසපුව. ඒ බුදුනෝන අසපුවට එනවා පොඩි දරුවෝ. බෞද්ධ වෙච්ච පුංචි ළමයි. ඉතින් මං කොහොද හිටින්නේ නැද්ද? අපෝ අපි උත්සාහ කරනවා එන්න. අපිට බයයි කිව්වා. ඉතින් මට හරි දුකයි. දැන් මං උදේ පාන්දර ටෙලිෆෝන් කරලා කතා කළා. මං කො දැන් කොහොමද ඔය දරුවෝ ඉන්නේ? මම අවුරුදු 13, 12, 11 ළමයි. ඉරිටි බහින්න බයයි. දැන් කෝ අපි කැලින් කැලින් හොරින් කුඹුරෙන් පැනලා එන්නම් කියලා. පණ ගැහෙනවා මේ පොඩි දරුවෝ අර අසූචි වලින් ආවයි කියලා. ඊට පස්සේ මේ ළමයි කළු ඇඳුම් ඇඳගෙන හොරෙන් හොරෙන් හැංගි හැංගි දවල් 10 මාරු විතර ඉඳලා ගංගායනට ඇවිල්ලා ආයේ හොරෙන් සුදු ඇඳුම් ඇඳගෙන දූවගෙන ආවා. මේ රටේ ඊ රටේ වෙනස දැන් දකින්න. මේ රටේ මේ ඇත්ත කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම නිසා ලැබිච්ච ශාන්තිය ලෝකෙට අඳුන ගන්න බෑ. ඊට පස්සේ දැන් ඊට කලින් දවසේ 9 වෙනිදා මම ගයාවට ගියා වැඩ වගේකට. හැම තැනම සෙනග මේ පොඩි එළු පැටව් එළු හැමෝගේම අතේ වඩාගෙන ගෙනියනවා. හිත මරන්න. සමහරු කුකුලව කකුල් දෙකෙන් අල්ලගෙන පොඩි පොළුතින් මල්ලකට ඒකටම ලුණු මිරිස් ටිකක් දාගෙන ඒ මල්ලෙම අරන් යනවා. මට මේ දැකලා පුරුදු දේවල් නෙවෙයි. ඊට පස්සේ මං ඒ දරුවන්ගෙන් අහුව මොකද්ද මේ වෙන්නේ? අද හැම ගේකම එළුවෙක් මරනවා. එක්ක කුකුලෙක් මරනවා. එක්ක ගෙදර සාමාජිකයෝ 10ක් නම් ඉන්නේ 10 දෙනාට පරිවි 10ක් මරනවා. මැටි වලින් බෝලයක් හදලා කියන මේ තමයි අපේ දෙවියන් වෙනුවෙන් තියෙන සංකේතය කියලා. ඒ මැටි ගුලිය අර ලේයින් නාවනවා. නාවලා ඒ මැටි ගුලිය ගෑවෙන ලේ වලින් ගෙදර කට්ටියට තිලක තියෙනවා. ආරක්ෂාව ලැබුණා. ඊට පස්සේ අරක වියනවා බලින් කවන ළමයිට මේව දේව පූජාව කාපිය කියලා. මේ බලන්න මේ ලෝක දෙකේ වෙනස. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැති, බුදු කෙනෙකුගේ ධර්මයක් නොවසන, අහන්න සූදානම් නැති වර්තමාන ඉන්දියාවේ නොපෙනෙන පැත්ත. එතකොට මේක දරුණු විදියට තිබුණා බුද්ධ කාලේ. දැන් බලන්න එක තැනක සත්තු 2500ක් එකතු කරනවා කියන්නේ කොච්චර ගෝසාවක් ඇද්ද? කොච්චර සේවක පිරිසක් ඕනේද? කොච්චර ආයුධ මෝහක් තියන්න ඕනේද? කොච්චර ගිනි ගොඩක් තියනවද? ඒ වගේම කොච්චර පිරිසක් කන ලෑස්තිද? අද ඒක දකින්න නැහැ. හැබැයි ඒකේ ලකුණු තියෙනවා. ඉස්සරහට ඒක වර්ධනය වෙන්නේ ඉන්දියාවේ. දැන් මෙහි වාහනයක් ගත්තාම කතරගම යනවා වගේ, මේ වාහනයක් ගත්ත ගමන් කරන්නේ දේවාලයකට ගිහින් එළුවෙක් කපනවා. ඒක තමයි දැනට ඉන්දියාවේ තියෙන සාමාන්‍ය තත්ත්වය ගැම් මට්ටමේ. නමුත් සමහර උගත් සමාජයක් ඉන්නවා, දැන උගත් සමාජයක්, ඒගොල්ලෝ පැත්තකටලා ඉන්නවා. ඒ දැන උගත් සමාජය ගැන මිසක් බහුතරයක්, ඒ කියන්නේ කෝටි 75ක් 80ක් ගත කරන ජීවිතේ දකින්න ලැබෙන්නේ නැහැ. වර්තමාන මෙවැනි පසුබිමක් නම් බුද්ධ කාලේ අපිට හිතාගන්න අමාරුයි. කොයි විදිහේ පසුබිමක් තිබුණාද කියලා මේකෙන් පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේ යාග කරන ලෑස්තියකට මෙයාට කවුරු හරි බමුණෙක් කියන්න ඇති, "බෝ යාග කරන් ඉස්සෙල්ලා කෝකටත් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේව මුණ ගැහියා. මුණ ගැහිලා පොඩ්ඩක් නුඹේ කාරණාව කියාපං කියලා." මේක නිසා මේ උග්ගත ශරීර කියන පුද්ගලයා, බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ගියා. ගිහින් උන්වහන්සේත් එක්ක සුහද කතාබහ යෙදිලා කියනවා බවත් ගෞතමයන් වහන්සේ මම විශාල පින්කමක් සූදානම් කළා. මේ මගේ පින්කමේදී මේ ගිනි ඇවිලීමයි, ඒ කියන්නේ අර සත්තු පුච්චන්නේ ගිනි ඇවිලීමයි, ඊළඟට යාගයේ පිණිස යාග ස්තම්භයේ එසවීමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ස්තෝත්‍ර කියලා තමයි යාග ස්තම්භය කියන්නේ යාග කනුව. ඒක ඔසවන්නේ. ඔසවල හිටවල කද කළා තමයි ඊට පස්සේ මරණ පටන් ගන්න. මේ කරුණු දෙක, ඒ කිවි සත්තු පුලුසන්න ගිනි ඇවිලීමයි යාගයේ හිටවීමයි කියන දෙක මම අහලා තියෙන්නේ මහත්ඵලයි මහානිසංසයි කියලා. දැන් ඔන්න ඒ කාලේ අහලා තියෙන හැටි. බුදුරජාණන් වහන්සේගේ උත්තරේ බලන්න. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් බ්‍රාහ්මණය මං අහලා තියෙන්නේ යාගයේ පිණිස ගිනි ඇවිලීමයි යාග කනෝ ඉස්සිල්ලයි මහත්ඵලයි මහානිසංසයි කියලා. එතකොට දැන් මෙයාට හරීම ප්‍රශ්නයක් ඇති වුණා. ඒ තමන් මහත්ඵලයි මහානිසංසයි කියන දේ බුදුරජාණන් වහන්සේත් මහත්ඵලයි මහානිසංසයි කියනවා. දැන් මෙයාට ඕනේ මේක තහවුරු කරගන්න. දැන් මෙයා හිතුවා ඇහුනේ නැද්ද වද්ද? මෙයා ආයේ කියනවා ස්වාමීන් බවත් ගෞතමයන් වහන්සේ මම මේ විශාල යාගයක් කරන්නයි සූදානම. ඒ දැන් මෙයා අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ සත්ව ඝාතනයට කැමති නැහැ, යාග නවත්වනවා කියලා. අහලා තියෙනවනේ මෙයා. නමුත් කාගේ හරි මෙහෙවීමකින් මෙයා මෙතෙන්ට ආවේ. මෙයා ආයෙමත් කිව්වා බවත් ගෞතමයන් වහන්සේ මං අහලා තියෙනවා මේ යාගයේ පිණිස ගිනි ඇවිලිල්ලයි යාග ස්තම්භයේ සිටවීමයි මහත්ඵලයි මහානිසංසයි කියලා. දෙවෙනි වතාවේ බුදුරජාන් වහන්සේ කියනවා බ්‍රහ්මණි මමත් ටික අහලා තියෙනවා යාගයේ පිණිස ගිනි ඇවිලිල්ලයි යාග ස්තම්භයේ සිටවීමයි මහත්ඵලයි මහානිසංසයි. මට ආයෙමත් ප්‍රශ්නයක් මේක. ඒ දැන් මෙයා කියන එකමයි බුදුරජාණන් වහන්සේගේ මුවින් පිට වෙන්නේ. අර බ්‍රාහ්මණයා තුන්වෙනි වතාවෙත් කියනවා බවත් ගෞතමයන් වහන්සේ යාගයේ පිණිස ගිනි ඇවිලිල්ලයි කනුව සිටවීමයි මහත්ඵලයේ මහානිසංසයි. තුන්වෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණී මාත් අහලා තියෙනවා යාගයේ පිණිස ගිනි ඇවිලිල්ලයි කනුව සිටවිල්ලයි මහත්ඵලයි මහානිසංසයි කියලා. දැන් බම්මුණට හරි සතුටුයි. අක්කුඩියක් ගහලා බමුණක් කියනවා ෂා බවත් ගෞතමයන් වහන්සේගේ අදහසත් අපේ අදහසත් 100%ක්ම එකගයි නේව. එතකොට ආනන්ද හාමුදුරුවෝ ඒ බ්‍රාහ්මණයාට කියනවා බමුණ පස්සෙ වැරදි. බමුණ අහපු ප්‍රශ්නේ වැරදි. ඔය විදිහට ඇහුවොත් නියම උත්තරේ තථාගතයන් වහන්සේගෙන් ලැබෙන්නේ. මෙන්න මේ මහන්න කියලා ප්‍රශ්නේ අහන විදිය කියලා දෙනවා. ඔය විදිහට අහන්න එපා කියනවා මේ බවද්ගත වෙනස මම අහලා තියෙනවා අය මේ යාග ගින්නයි ලිල්ලයි කනෝ සිටවිල්ලයි මහත්ඵලයි මහානිසංසයි කියලා ප්‍රශ්නේ අහන්න එපා. මේ මහන්න ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම කැමති යාග ගින්නක් අවුලවන්න. මං කැමති යාගයේ පිණිස කනුව ඔසවන්න. ඒක කරන්නේ කොහොමද කියලා මට අවවාද කරන සීක්වා, මට අනුශාසනා කරන සීක්වා. ඒක මට බොහෝ කල හිතසුව පිණිස පවති. දැන් මම මෙයාට උගන්වලා දුන්නා. දැන් මෙයා උපතින් බෞද්ධයෙකුත් නෙමෙයි. මෙයා බුදුදහම ගැන දැනුමක් ඇති කෙනෙකුත් නෙමෙයි. මෙයා බුදුදහම නාමයෙන් මොකවත් අහලත් නැහැ. ඒතර මෙයා සවැත්වර වුණාට සම්පූර්ණයෙන්ම ධර්මයට අමුත්‍ති. එතන මෙයාට ඉගැන්වුවා මේක මේ මිනිස්සයා කොච්චර පින්වන්තයෙක්ද බලන්න. මේ මිනිස්සයා මේකට එකඟ වුණා. එකඟ වෙලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් ආනන්දහඳුර ඉගැන්වන්නේ පස්සේ ආන විදිය. ඒ විදිහට ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං කැමති මේ මගේ පින්කමට යාග ගින්න දල්වන්න. මං කැමති යාග ස්තම්භය ඔසවන්න. ඒක කරන්නේ කොහොමද කියලා මට අවවාද කරන සීක්වා, අනුශාසනා කරන සීක්වා. ඒ මට හිතසුව පිණිස පවතිවි. ඔන්න ප්‍රශ්නය අහපු ලස්සන. එහෙමනම් මේකෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ ප්‍රශ්න අහන පිළිවෙලකුත් තියෙන බව. ඉතින් මේ උග්ග ශරීර කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මම කැමති යාග ගින්න කවුලවන්න, මං කැමති යාග ස්තම්භයක් සිටවන්න, මේකට මට අවවාද කරන සීක්වා, අනුශාසනා කරන සීක්වා, ඒ මට බොහෝ කලක් හිතසුව පිණිස පවතී. මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බ්‍රාහ්මණය ඔබ ඔය සූදානම් වෙන වැඩේ නම්, ඔබ ඔය සූදානම් වෙන යාගයේදී නම්, යාගයට කලින් යාග ගින්න අවුලවන්නත් කලින් යාග ස්තම්භය ඔසවන්නත් කලින් ඔබ අකුසල් තුනක් නැමති ආයුධ තුනක් ඔසවනවා. ඒ ආයුධ තුනම අකුසල්. ඒ ආයුධ තුනම දුක උපද්දනවා. ඒ ආයුධ තුනින්ම දුක් විපාක ලැබෙනවා. ඔබ මේ යාග ගින්න අවුලවන්න, යාග ස්තම්භයේ හිටවන්න පාවිච්චි කරන ආයුධ තුන තමයි කය නැමැති ආයුධය, දෙක තමයි වචනේ නැමැති ආයුධය, තුන සිත නැමැති ආයුධය. දැන් බලන්න බ්‍රාහ්මණය, බුදුරජාණන් වහන්සේ දේශනා කළා, දැන් බලන්න බ්‍රාහ්මණය, ඔබ ගිනි අවුලවන්න හිතාගෙන, යාග ගින්න අවුලවන්න හිතාගෙන, යාග ස්තම්භය ඔසවන්න හිතාගෙන, යාගයට කලින්ම ඔබ හිතලා ඉවරයි නේද? මෙච්චර වෘෂභයේ ප්‍රමාණයක් මෙතනට මරණය පිණිස අරන් ඉන්න ඕනේ කියලා. ඔබ හිතලා ඉවරයි නේද? මෙච්චර ගවයන් ප්‍රමාණයක් මේ යාගයේදී මරන්න අරගෙන එන්න ඕනේ කියලා. ඔබ හිතින් හිතලා ඉවරයි නේද? මෙච්චර වැසියන් ප්‍රමාණයක් මේ යාගයේදී මරන්න ගේන්න ඕනේ කියලා. ඔබ හිතලා ඉවරයි නේද? මෙච්චර එළුවන් ප්‍රමාණයක් මේ යාගයේදී මරණය පිණිස ගේන්න ඕනේ කියලා. ඔබ හිතලා ඉවරයි නේද? මෙච්චර බැටළුවන් ප්‍රමාණයක් යාගයේ පිණිස මරණයට කැප කරන්න ඕනේ කියලා ඔබ හිතලා නේද ගෙන්නුවේ? මේ සිතිවිල්ල ඔබ කළේ, මේක කළේ, මේක හරි ලස්සනයි. සෝ පුඤ්ඤං කරෝමීති අපුඤ්ඤං කරෝති. එතකොට එවැනි දෙයක් කරන කෙනා මේ පින් කරනවා කිය කී මේ කළේ පව් නේද? කුසලං කරෝමීති අකුසලං කරෝති. කුසල් කරනවා කිය කියා මේ කරන්නේ අකුසල් නේද? බලන්න මේ පින් නාමයෙන් මිනිස්සු පව් රැස් කරන හැටි. කුසල් නාමයෙන් අකුසල් රැස් කර. අදත් මම කිව්වේ, අදත් මේ දෙවියන් සතුට කරනකට පින් ලැබෙනවා කියලා ඒක කරන්නේ. බේරින්න බෑ. අදත් බේරින්න බෑ. ඒ කියන්නේ සමහර ගෙවල් වල එළුවා හරියට ඒක එළුවා මරලා ඒක මොට්ටු තියලා මේ නාඩගම නැටුවේ නැත්තම් මේ කාටරි යකෙක් වැහෙනවා. වැහෙලි කියනවා තව එළුවෙක් මරාපියේ මම සිස්ටම් කියන්නම් කියලා. ඊට පස්සේ යකා තමයි කියා දෙන්නේ පිළිවෙල. ඊට පස්සේ මිනිස් තවත් බය වෙනවා. ආ එහෙනම් අපි දෙන්නා වූ බිල්ල ගන්න කෙනෙක් ඉන්නවා. එහෙනම් මේක තමයි මේ අපිට රැස් කරන්න තියෙන පින. දැන් බලන්න මේ පින නාමෙන් පවට උදව් දෙන නොපෙනෙන ලෝකේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන බ්‍රහ්මණයේ ඔබ මේ සුගතියට යන මාර්ගයක් හොයනවා කිය කිය දුගතියට නේද මේ මාර්ගේ හොයාගෙන තියෙන්නේ. ඊට පස්සේ කියනවා මේ නිසා මේක තමයි මේ යාග ගින්න අවුලවන්න කලින් යාග ස්තම්භය ඔසවන්න කලින් වැඩ කරන මනස නැමැති ආයුධය. ඊළඟට කියනවා බ්‍රාහ්මණය, ඒ වගේම යාගයට කලින් වචනේ නැමැති ආයුධයක් මෙතන වැඩ කරනවා. ඒ තමයි මේ සත්තු දිහා බලලා ඊට පස්සේ කියනවා මේ මෙපමණ ඍෂභයේ ප්‍රමාණයක් මේ යාගයේ සඳහා මරත්වා, මෙපමණ වස්සන් ප්‍රමාණයක් මේ යාගයේ සඳහා මරත්වා, මෙපමණ වැස්සියෝ මේ යාගයේ සඳහා මරත්වා, මෙපමණ එළුවෝ මේ යාගයේ සඳහා මරත්වා, මෙපමණ බැටළුවෝ මේ යාගයේ සඳහා මරත්වා කියන වචනේ කියන්නේ නැද්ද කියලා අහනවා. එහෙනම් මේ යාගයට මනස නැමැති ආයුධය වැඩ කරනවා, වචනේ නැමැති ආයුධය වැඩ කරනවා මේක කරන්නේ පින් කරනවා කිය කිය නේද හැබැයි මේ කරන්නේ පව් මේක කරන්නේ කුසල් කරනවා කිය කිය නේද හැබැයි මේ කරන්නේ අකුසල් මේ සුගතිය යන මාර්ගයක් හදනවා කිය කිය නේද මේ කරන්නේ හැබැයි යන්නේ දුගතියේ මෙන්න මේ දෙවෙනි ආයුධය ප්‍රාග්මණය මෙතන වැඩ කරනවා කිව්වා වචනේ නැමැති ආයුධය ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය ඊළඟට තුන්වෙනි ආයුධය වැඩ කරනවා ඒ තමයි ඔව් කයින් කයින් ගන්නව ආයුධය අතට කයින් ආයුධය අතට අරගෙන අර සතුන් මත හෙලනවා මෙපමණ සත්තු ප්‍රමාණයක් මෙපමණ වෘෂභයන් ප්‍රමාණයක් මරනවා කියලා මෙපමණ වස්සම් ප්‍රමාණයක් මරනවා මෙපමණ වැස්සියම් ප්‍රමාණයක් මරනවා මෙපමණ එළුවන් ප්‍රමාණයක් මරනවා මෙපමණ බැටළුවන් ප්‍රමාණයක් මරනවා අදත් මේක වෙනවා ලෝකේ අදත් මේක ලෝකෙ සිද්ධ වෙනවා එතකොට බුද්ධ කාලේ මේක බලවත් කළේ කවුද බ්‍රාහ්මණ සමාජයේ බුදුරජාණන් වහන්සේ වදාළ මේගොල්ලෝ කයනමති ආයුධේ මෙහෙව්වේ පින් කරනවා කිය කිය පව් කිරීම පිණිස කුසල් කරනවා කිය කිය අකුසල් කිරීම පිණිස ස්වර්ගයට මාර්ගය හොයනවා කිය කිය දුගතියට මාර්ගය හෙව්වේ මේ නිසා මේ කයනමති ආයුධය වචනේ නැමැති ආයුධය මනස නැමැති ආයුධය කියන මේ ආයුධ තුනම මේ ඔබ යාගයට පාවිච්චි කරන මේ ආයුධ තුනම අකුසල් දුක උපද්දවා දෙනවා දුක් විපාක දෙනවා ඊට පස්සේ කියනවා ඒ නිසා බ්‍රාහ්මණයේ ඔය ආයුධ තුන පරිහරණය වෙන්න හේතු වෙන්නේ ගිනි තුනක් ඒ ගිනි තුන ලං කරගන්න එපා දැන් අර ගින්නක් අවුලනගෙන නැහුවනේ මේ ගින්න ලං කරගන්න එපා මේ ගින්න ඈඩ් කරන්න ළඟට ගන්න එපා මේ ගිනි තුනක් තියෙනවා ලෝකේ ලං නොකරගත යුතු එකක් තමයි රාග ගින්න අනික තමයි ද්වේෂ ගින්න අනික තමයි මෝහගින්න මේ තුන ලං කරගන්න එපා බ්‍රහ්මණය බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට මේ ධර්මය කියලා දෙනවද කියලා මේ ගිනි ලං කරගන්න එපා රාග ගින්න ලං වුණොත් මේ ගින්නට පිච්චෙනවා මේ ගින්නට අහු වෙනවා මේ ගින්නට යට වෙනවා යට වුණාට පස්සේ කය මුල් කරගෙන සත්තු මරනවා යා කය මුල් කරගෙන සුරකම් කරනවා කය මුල් කරගෙන වර්ධි කාම සේවනය දෙනවා මේ රාග ගින්න ලං වුණොත් එයා ළඟට වචනේ මුල් කරගෙන බොරු කියනවා වචනේ මුල් කරගෙන කේලම් කියනවා වචනේ මුල් කරගෙන පරුස වචන කියනවා වචනේ මුල් කරගෙන හිස් වචන කියනවා මේ රාග ගින්නේ යාගේ ළඟට ලං වුණොත් රාග ගින්නේ අවුලව ගත්තොත් මනස මුල් කරගෙන අනුන්ගේ දේට යා ආසා කරනවා අනුන් නැති වෙන වටත් ආසා කරනවා වැරදි දෘෂ්ටි වලටත් ආසා කරනවා හැබැයි මේ රාග ගින්න ලං කරගෙන රාග ගින්න අවුලවා ගත්තොත් යා කයින් දුසිරිතේ යෙදිලා වචනෙන් දුසිරිතේ යෙදිලා මනසින් දුසිරිතේ යෙදිලා මරණින් මත්තේ නිරේ උපදිනවා ඒ නිසා බ්‍රාහ්මණය ලං කරගන්න එපා ඔය රාග ගින්න කිසි දවසක අවුලව ගන්න එපා ඒ වගේම බ්‍රාහ්මණය මේ දේශේ නැමති ගින්න අවුලව ගන්න එපා දේශේ නැමති ගින්න අවුලවා ගත්තොත් මේ දේශ නැමති ගින්න නිසා සතුන් මරනවා දේශනමති ගින්න නිසා අනුන් සතු දේවල් උදුර ගන්නවා හොරකම් කරනවා දේශනමති ගින්න නිසා පරිධිකාම සේවනේ යෙදෙනවා දේශනමති ගින්න නිසා බුරු කියනවා දේශනමති ගින්න නිසා කේලාම් කියනවා දේශනමති ගින්න නිසා පරුස වචන කියනවා දේශනමති ගින්න නිසා හිස් වචන කියනවා අනුන්ගේ දෙයට ඔව් ලබා ගන්න ආස කරනවා අනුන්ගේ විනාශය කැමති වෙනවා පින්පව් පිළිගැනීම නැතු යනවා ඒ නිසා මේ ද්වේෂ නැමැති ගින්න අවුල ගන්න එපා මේක ඈඩ් කරන්න දැන් බලන්න මේ ජීවිතේට ධර්මයක් අහපු නැති අබෞද්ධ මේ සත්තු 2500ක් පින්කමක් කරනවා කියලා මරණ ලෑස්ති වෙච්ච පුද්ගලයෙකුටයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය මේ ජීවිතය ඇවිලෙනවා මෝහය කියලා ගින්නක්. මෝහය කියන්නේ ඇත්ත නැත්ත මොකද්ද කියලා තේරුම් ගන්න බැරි කම. දැන් මේක සාමාන්‍ය ලෝකයේ තියෙන පොදු දෙයක්. ඇත්ත නැත්ත මොකද්ද කියලා තේරුම් ගන්න බැරි වුණාම ඒක ගින්නක් හැටියට ඇවිලෙනවා කියලා අපිට හොයන්න විදියක් නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ඇත්ත නැත්ත තේරුම් ගන්න බැරි කමත් ගින්නක් ඇවිලිනවා වගේ කියලා. ඇයි? හරි දේ කියලා හිතාගෙන වැරදි දේ කරනවා. වැරදි දේ කියලා හිතාගෙන හරි දේ අත්හරිනවා. හොඳ කියලා හිතාගෙන නරක කරනවා. නරක කියලා හිතාගෙන හොඳ අත්හරිනවා. ඊළඟට හරි මඟ යනවා කියලා හිතාගෙන නොමඟ යනවා. නොමඟ කියලා හිතාගෙන හරි මඟ අත්හරිනවා. මේ ඔක්කොම වෙන්නේ මොකෙන්ද? මෝහය නැමැති ගින්නේ. මෝහය නැමැති ගින්නට යට වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා එයා පින කියලා හිතාගෙන සතුන් මරනවා. පින කියලා හිතාගෙන සොරකම් කරනවා. පින කියලා හිතාගෙන වැරදි කාම සේවනයේ යෙදෙනවා. පින කියලා හිතාගෙන බොරු කියනවා. පින කියලා හිතාගෙන කේලාම් කියනවා. පින කියලා හිතාගෙන පරුස වචන කියනවා. පින කියලා හිතාගෙන හිස්වචන. මොහේ කොච්චරද කියනවනම් මෝඩ කෙනෙකුට කාට හරි කිව්වොත් බොරු කියලා හිනස්සපන් පිනක් පටන් ගන්නෙද ඒක පටන් ගන්නවා. ඒ නිසා මේ පින කියන කියලා හිතාගෙන කරන්න පුළුවන් ඕන තරම්. ඊළඟට මේ මෙවුන් නැසේවා වෙනසේවා මුන් නැති වුනොත් මේ ලෝකෙට යහපතක් කියලා හිතනවා. ඒතර මේ පින කියලා හිතාගෙන මේ කරන්නේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ මෝහය නැමැති ගින්න ලං කරගන්න එපා බ්‍රාහ්මණය. මෝහනම්ටි ගින්න දුරු කරන්න කිව්වා. දැන් බලන්න මේ යාගයක් කරන්න මේ ත්‍රිවේදයේ ඉගෙනගත්තු බ්‍රාහ්මණයා පින් රැස් කරනවා කියලා කරන්න හදපු වැඩේ එදා බුදුරජාණන් වහන්සේ නොසිටින්න එයා තනියමද මේක කරන්නේ? තනියම පුළුවන් 2500 මරන්න. එතකොට ඒක මස් ගොඩ කොච්චරයක්ද? දෝක කන්නක් පිටසක් ඉන්නိපෑ. කොහොමද එතකොට? ඊළඟට මේ සත්තු කොච්චර ඇඬුව කඳුලින්ද ඉන්නේ? දැන් සමහර යාගවලට මිනිස්සු මරනවා. වර්තමානයේ සමහර යාග කරනවා ඉන්දියාවේ මේ ඈත ගම්වල මිනිස්සු මරනවා. ඉතින් අර දහස් ගණන් සිය ගණන් මරන්නේ එක අධිකා මරන්නේ වර්තමානයේ. ඒතර බලන්න මේ ඒ කාලේ තිබුණා. ඒ කාලේ සොරකම් කරන්න කලින් මිනිස්සු මේ බලන්න මේ අධර්මයේ පවතින ලෝකයේ ධර්මයේ නාමෙන් පින නාමෙන් සිද්ධ වෙන දේවල්. දැන් පසුගිය දවස්වල හි උත්සවයක් ආවා. මට ඒක මතක නෑ නම. කොමහරි ලක්ෂ්මී පූජාව තියෙන දවසක්. දැන් මෙහිට ඇවිල්ලා තියෙන මේ වෙන වෙන රූපවලින් ඒ නිසා අපිට ඒකේ තියෙන මේ ප්‍රකෘති ස්වභාවය අඳුනගන්න බෑ. ඒ ලක්ෂ්මීගේ වාහනේ මොකද්ද? ඈ බකමූණ. එතකොට රෑ ගෙවල් මිනිස්සු කොච්චර මෝඩද? මෝහණයමති ගින්න අවුලවාගෙන ඉන්නවද කියනවා නම් රෑට ගෙදර ලයිට් නිවලා පහම් පත්තු කරනවා බකමුණට ඉන්න. අපිට මේක වීලෝකගේ පේනවා. දැන් බලන්න මිනිස්සු මිත්‍ය ඇදහිලි ස්වරූපේ. ඊට පස්සේ සතියක් තියෙනවා. ඒ සතිය තුල ගෙවල් පිරිමින්ව ගෙවල් කාන්තාව උසිගනල යවනවා ඵලයන් ගිහින් සූදු කෙලපන්. සතියක් තියෙන සම්පූර්ණයම බූරුව ගහිල්ල සල්ලි වලට. එතන මේ බූරුව ගහද්දී මේ මිනිස්සුන්ගේ සල්ලි ඉවරයි. දැන් ඔන්න මේක වෙනකොට අපි ළඟ මුරුටින් ඉන්න ළමයා මට කිව්වා ඔන්න මේ ගුරුජී ඔන්න අපි දැන් පරිස්සමෙන් ඉන්න ඕනේ. දැන් ඔන්න හොරකම් පටන් ගන්න මාස කිව්වා. ඒ කියන්නේ හොරකම් වෙන හැටි බලන්න මේ හොරකම සිද්ධ වෙන්නේ කොහොමද කියලා. හොරකම් කරන් ඉස්සරලා මේගොල්ලෝ කරන්නේ දේවාලයකට ගිහින් බාරයක් වෙනවා. බාරයක් කියන අපි අසවල් හොරගමට යනවා මේක සෙට් කරලා දීපන් කියලා. හැබැයි මේ හොරකම හරි ගියොත් ඒ කියන්නේ පොලිසියට අහුන්නේ නැත්තම් ඒ මාසෙ පුරාම මිනිස්සු බයෙන් ඉන්නේ. ඇයි ඒ මාසෙම අහුවෙන්නේ නැහැ කියනවා. පොලිසියට අල්ලන්න බෑ කියනවා. හිතට බලන්න මේ හොරකම් වලට අමනුෂ්‍යයන්ව කොච්චර සම්බන්ධ කරගන්නවද පොළඹවනවද? මේ වගේ දේවල් බුද්ධ කාලේ තිබුණ නැද්ද? ඔබට මතකද ඒක සිද්ධියක් තියෙනවා. ඒක රහතන් වහන්සේ නමක් හත්වැරිදි හුරු 500ක් බිල්ලට අරගෙන යනවා පාරි උප්පු කරන්න. අද මට ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා මං මේ සමාජයේ ඉන්න නිසා. දැන් බලන්න මේ සමාජයේ තියෙන ලක්ෂණේ. ඉතින් මට කිව්වා මේමයි මේ මාසේ අපි පරි දැන් මේ පාර කිව්වා මේ මාසේ බය වෙන දෙයක් නැහැ හුරු ඇහුණා. එතකොට බලන්න සාමාන්‍ය මිනිස්සු අර ඔබට පේනවා කි ඉන්දියාවේ ගියොත් බොහෝ විට ගෙවල් තියෙන එක ගොඩේ. මේකට හේතුව මේකයි. තනි තනිම ගෙවල් තියාගන්න විදියක් නැහැ. ඇයි දැන් අර මේ ලස්සී පූජා කරන මාසේ සූදු කෙලින්න ඕනේ. මේකට සල්ලි මදි. මේකට හොරගම් සල්ලි වලින් හොරගම් කරන්න ඕනේ. හොරගම් කරන්න ගෙවල් විදිනවා. මේකෙන් බේරෙන්න මොකද කරන්නේ? එක ගොඩේ මිනිස්සු වාසය කරනවා. දැන් බලන්න මේ තත්ත්වය. දැන් මේ වගේ නෙමෙයි දැන්. හැම ගේකම මේ ජනේල වලට මේ යකඩ ග්‍රීල් දාලා, දොරවල් වලට යකඩ ග්‍රීල් දාලා, හැම පොඩි ගේකටමත් යකඩ ග්‍රීල් දාලා වටේට මේ හිර ගෙවල් වල ගිහින්නේ. ඇයි මේ? හැමතිස්සෙම බයකින් ඉන්නවා කොයි වෙලාවෙ හොරු වෙයිද කියලා. බලන්න මේ සමාජයේ අපේ සමාජය අතර තියෙන විශාල වෙනස. එතකොට එහෙමනම් මේ යාග කිරිල්ලේ කාලේ මේ යාග කිරිල්ලට පෙළඹෙන්න, හොරගම් කරන්න පෙළඹවන්න, හොරු පවා එතකොට අර මේ බිලි දෙන්න, මම මේ බිල්ල දෙන්න මට මේ හොරකම කරලා යන්න කියලා මේ දේවාල වලට කියලා බාර වෙනවා. මෙකලත් වෙනවා. ඒක ඉකල මොකක්ද? ගැන අපිට කතා කරන දෙයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ නිසා බ්‍රාහ්මණය ඔය ගිනි තුන ලං කරගන්න එපා. මොන ගිනි තුනද? රාග ගින්න, දේශ ගින්න, මොහ ගින්න. බ්‍රාහ්මණේ වෙන ගිනි තුනක් තියෙනවා. ඒ ගිනි තුන අවුලව ගන්න. ඒ ගිනි තුන අවුලවාගෙන අන්න ඒ ගින්නට සලකන්න. අන්න ඒ ගින්නට පූජා කරන්න. අන්න ඒ ගින්න හොඳට සූසී පරිහරණය කරන්න. පළවෙනි ගින්න තමයි ආහුනේය ගින්න. දෙවෙනි ගින්න තමයි ගෘහපති ගින්න. තුන්වෙනි ගින්න තමයි දක්ෂිනේය ගින්න. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට මේ මිනිස්යාට ධර්මයේ පැහැදිලි කරලා දෙනවද කියලා. කිනු බ්‍රහ්මණය ආහුනේය ගින්න තියෙන්නේ ඔබේ ගෙදර. ආහුනේය කියලා කියන්නේ අපි දැන් සංගුණ කියන්නේ ආහුනේය කියනවනේ. ආහුනේය කියන්නේ මොකද්ද? ඔව් දුර ඉඳලා හරි ගෙනිහිල්ලා අරන් ගිහිල්ලා පුද පූජාවල් පවත්වන්න ඕනේ, සලකන්න ඕනේ. කියනවා ආහුණෙය ගින්න තියෙනවා ඔබ ළඟ. ඔබේ අම්මා තාත්තා කොතනද ඉන්නේ? අන්න එතන තමයි ආහුණෙය ගින්න. ඒ කියන්නේ දුර ඉඳලා හරි ගෙනි ගිහිල්ලා අම්මා තාත්තට සලකන්න. හරි ලස්සනයි. අතෝ හයං බ්‍රාහ්මණ ආහුතු සම්බූතු. ඒ දින්නගින් තමයි ඔබ මේ ලෝකෙට ආවේ. මහා බ්‍රහ්මයා වමනේ දෑව නොවේ. අම්ම තාත්ත දෙන්න නිසයි ඔබ මේ ලෝකෙට ආවේ. ඔබ හටගත්තේ අම්ම තාත්ත දෙන්න නිසා. හරි ලස්සනේ මේ වචන. සම්බූතෝ ඔබ හටගත්තේ අම්ම තාත්ත දෙන්න නිසයි. ඒ දෙන්න තමයි ඔබේ ආහුණෙය ගින්න. ඒ ගින්නට ඔබ සලකන්න. ඒ ගින්න පුදන්න. ඒ ගින්නට හොඳින් ආදරේ දක්වන්න. එතකොට බලන්න මේ දරුවන්ට කියන්නේ එතකොට දැන් ඒ බ්‍රාහ්මණයා වුණාට එයා දරුවෙක් නේ. එයාට අම්මා තාත්තා ජීවිතේ අතර ඉන්නකන් එයා ඒ අම්මා තාත්තගේ දරුවා. එතකොට ඒ දරුවා ඉතිරිගෙන ඔබ යම් දෙමව්පියෙකුගෙන් බිහි වුණා නම් ඒ අම්මා තාත්තා දෙන්නට ඔබ සලකන්න. ඔබ ආදරේ දක්වන්න. ඔබ කරුණාවන්ත වෙන්න. ඔබ අම්මා තාත්තා දෙන්නට කැම්පේන් දෙන්න. ඔබ අම්මා තාත්තා දෙන්නට හොඳට ධර්ම මාර්ගය යන්න උදව් කරන්න, සලකන්න, වදයක් කරගන්න එපා. මේක තමයි කිව්වා බ්‍රාහ්මණයාට කියනවා. බ්‍රාහ්මණේ අන්න ඒ ගින්න ලං කරගන්න. අන්න ඒ ගින්නට සලකන්න, ගෞරව කරන්න, සම්මාන දක්වන්න, පූජා පවත්වන්න, මනාකොට ඒ ගින්න පරිහරණය කරන්න. මොකද්ද ඒ ගින්න? ආහුනේය ගින්න. බලන්නක බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට කිසි දවසක ධර්මය නොනැසූ මිනිසෙකුට කියන ලස්සන අම්මා තාත්තට ආදරෙන් සලකන්න කිව්වා. දැන් මෙයා ලෑස්තිනේ පින් කරනවා කියලා මොකද්ද? ඔව් සත්තු 2500ක් මරන. ඊට පස්සේ කිව්වා බ්‍රාහ්මණය දෙවෙනි ගින්න මොකද්ද? ඔව් ගෘහපති ගින්න. ගෘහපති ගින්න කියලා කියන්නේ ගෘහපති කියන්නේ අවු ගෘහ කියන්නේ ගෙදර. ගෙදර අධිපතියා අවුලන ගින්නයි. ගෙදර අධිපතියා අවුලන ගින්න ගෘහපති ගින්නට සලකන්න. මොකද ඒ ගින්න දරුවන්ට සලකන්න. බිරිඳට සලකන්න. බිරිඳක් නම් ස්වාමියාට සලකන්න. සේවකයින්ට සලකන්න. වැඩටින්න වැඩ කරන උදවියට සලකන්න. උදව් කරන්න. ගෞරව කරන්න. පුදන්න. මේක තමයි ගෘහපති ගින්න. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ මේ අලුත් ගිනි හඳුන්වා දෙනවා. දැන් බ්‍රාහ්මණයා හිතුවේ ගින්න කියලා මොකද්ද? අර දර එකතු කරලා ගොඩ ගහන ගින්නට. දැන් බුදුරජාණන් වහන්සේ වෙන ගිනි තුනක් ඉස්සෙල්ලා කිව්වා. මොනවද ඒ? රාග කියලා ගින්නක් තියෙනවා. ඒ ගින්නට ඈඩ් කරන්න. ලං කරගන්න එපා. ද්වේෂය කියලා ගින්නක් තියෙනවා. ඒ ගින්න ඈඩ් කරන්න ලං කරගන්න එපා. මෝහය කියලා ගින්නක් තියෙනවා. ඒ ගින්න ඈඩ් කරගන්න ලං කරන්න එපා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගිනි තුනක් තියෙනවා ලං කරගන්න. මොකද්ද? ආහුනේය. දුර ඉඳලා හරි කමක් නැහැ. කෑම් බීම් ඇඳුම් පැළඳුම් අරගෙන ගිහිල්ලා හොඳට සලකන්න. ආදරේ දක්වන්න. අපෝපස්ථාන කරන්න. කරුණාව දක්වන්න. කාටද? අම්මට තාත්තට. ඊළඟට කිව්වා ගෘහපති ගින්න, ගෙදර ගින්න අවුලෝ ගන්න. ගෙදර ගින්නට සලකන්න. මොකද ගින්න දැන් අපේ රටේ ගින්න දැන් අපේ බෞද්ධ සමාජය තුළ ගින්න පූජනීය වස්තුවක් නෙවෙයි. ඒ නිසා අපිට මේ ගින්න කියන එකේ අර්ථය ගන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් එදා ඉන්දියාවේ ගින්න කියන්නේ පූජනීය වස්තුවක්. අර සමහර ශ්ලෝක තියෙනවා. ඒ ශ්ලෝකවල තියෙනවා මේ ගිනි දැල් අහසට යනකොට ඒ ගිනි දැල් ඔස්සේ තමයි කියනවා දෙවියන්ට මේ යාගයේ තියෙන මේ සත්තු පිලිස්සීමෙන් එන උස්නේ දෙවියන්ට අරන් යන්නේ ආග්‍රහණය කරන්න. එතකොට ඒ දෙවියන් එක්ක සම්බන්ධ වෙන්න තියෙන මාධ්‍යයක් හැටියට තමයි ගින්න හැදුනේ. එතකොට ගෙදර ගින්න දැන් අපි නම් ගින්න කියලා කියන්නේ නැති බංග වෙලා යන දෙයට නේ. අනේ අපේ ගෙදර ගිනි ඇවිලිලා කියනවා. අපි මේ ගිනි ඇවිලිලා කියන්නේ මොකද්ද මේ? මොනවා හරි මහා විපත් ගොඩ හණී මගේ හිස ගිනි අරන් දැන් තියෙන කියනවා. හිස ගිනි අරන් කියන පූජාවක් ලැස්තිද? නෑ ඒ කියන්නේ මහා කරදර. අන්න අර ආව ඇවිල්ලා ගිනි අවුලුවලා ගියා කියනවා. මේ යාගයක් කරන්නද? පිනක් කළා කියලා ගිනි අවුලුවලා ගියා කියන්නේ. නෑ ඒ කියන්නේ මහා විපතක් කළා. අසවල ලං කරගන්න එපා කියනවා. ගිනි බෝම්බයක් කියනවා. ඒක තේරුම මොකද්ද? එයා ලං වුණොත් සුන්. එතකොට අපිට ගින්න කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ මෙවැනි අර්ථවලට නෙමෙයිද? නමුත් බුදුරජාණන් වහන්සේ මේ ගින්න කියන කතා කරනකට ඒ කාලේ සමාජයේ තිබුණේ ඔව් මංගල කාරණයක්, වන්දනීය කාරණයක් වගේ අර්ථයක්. නමුත් උන්වහන්සේ ගින්න කියන එක විවිධ අර්ථවලට තෝරලා දුන්නා. උන්වහන්සේ රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න කියලා ගිනි තුන මේක ඇවිලින විදිය, මේක කය වචනේ සිතෝස්සේ දුෂ්චරිත වලට මේක ඇවිල්ලා යන්නේ. ඒ නිසා මේක අවුලව ගන්න එපා. ඊළඟට ගොව වෙන ගිනි තුනක් තියෙනවා කිව්වා. ආහුණීය ගින්න. ඔව් සලකන්න කිව්වා මව්පියන්ට. ගෘහපති ගින්න. ගෙදර ඔව් දරුවන්ට සලකන්න කිව්වා. ඔව් බිරිඳට සලකන්න කිව්වා. බිරිඳ නම් ස්වාමියාට සලකන්න කිව්වා. වැඩ කරන අයට සලකන්න කිව්වා. මේ සලකන විදිහ මේ කියන්නේ මොනවද මේ? මනුස්සකම් නේද? දැන් සමහර දෙමව්පියෝ දරුවන්ට සමහර විට කියන දේවල් නිසා දරුවන්ට දෙමව්පිය එපා වෙනවා. අනේ උඹලා ඉපදුනා මට වද දෙන්න. එහෙම කියනයි නේද? ඉන්නවා නේ. කියන ආයෙනම් උඹලා ආයෙ මට සංසාරේ දකින්න නම් එපා. නේ නොදකින් කියනවා. ඒක අර ළමයි හිතනවා අනේ අම්මලා තාත්තලා මේ මොනවද මට මේ කියන්නේ? එහෙම වෙන්න බැරිද? ඊරසි ළමයින්ට දෙමව්පිය රුස්සන්නේ නැතු යනවා. සමහරට බිරිඳ කියනවා ස්වාමියාට මේ මම මේ කර්මයක් කුලිය ගහගෙන. එහෙම කියනයි නැද්ද? කියනවා ස්වාමියා බිරිඳට කියනවා අනේ මං මොකද්ද මේ බෙල්ලි වල දාගත්තේ? මොකද්ද මම මේ විඳවන්නේ මේ අවුරුදු ගාන? මේ මොනවද මේ මොන ගින්නද? ගෘහපති ගින්නද දේශගින්නද? දේශගින්න. දේශගින්න ලං කරගන්න එපා කිව්වා. ගෘහපති ගින්න කියන්නේ මොකද්ද? ආදරය, කරුණාව, මෛත්‍රිය, සෙනෙහය, හිතවත්කම. මේකට තමයි ගෘහපති ගින්න කියන්නේ. එතකොට මොකද වෙන්නේ? බිරිඳ ස්වාමියාට ආදරෙන් සලකනවා. ස්වාමියා බිරිඳට ගෘහපති ගින්න අවුලවා ගත්තාක් මට මුණ ගැහිලා තියෙනවා. සමහර වෙලාවල මට කියනවා ස්වාමියා පෙළන ස්වාමීනි මේ මගේ දෙවියා. එහෙම කීපෙන්න මං ඉස්සරහ. එතකොට ඒ ස්වාමියා කියනවා ස්වාමීනි මේ මගේ බිරිඳ මට වාසනාව කියන කියලා මං එක කියලා තියෙනවා. අන්න ඒ ගෙදර තියෙනවා මොන ගින්නද? ගෘහපති ගින්න තියෙනවා. සමහර වෙල කියනවා අනේ ස්වාමීනි මට හැම දෙම එපා වෙලා මට එනවා කේන්තියක්. මට කරගන්න දෙයක් නැහැ. අනේ මට මේකෙන් බේරෙන්න මගක් කියන සීක්වා. එතකොට එතන මොකක්ද ඇවිල්ලි තියෙන්නේ? දේශගින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම කරන්න එපා කිව්වා. ඔක්කොටම පොදුවේ සලකන්න කිව්වා. හැමෝටම ආදරයෙන් කරුණාවෙන් සලකන්න කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ දැන් ගිනි දෙකයි. ආහුණෙය ගින්න, ගෘහපති ගින්න, දක්ෂිණෙය ගින්න. දක්ෂිණෙය ගින්න කිවි මොකද්ද? පින් සලකා දන් දීම නැමැති ගින්න අවුලවන්න. පින් සලකා දන් දීම නැමැති ගින්නේදී ඔබ තෝරගන්න ඕනේ ආඩම්බරකම් ප්‍රමාද අත්හැරපු මද අප්‍රමාදා පටිවිරතා. මද කියලා කියන්නේ ආරෝග්‍ය මද, ජීවිත මද, යෞවන මද ආදී අත්හැරපු අප්‍රමාදීව ශාසන ධර්මයේ යෙදෙන ඉවසීම ආදී ගුණ ධර්මයන් පුහුණු කරන ඉන්ද්‍රිය දමනයේ යෙදෙන ජීවිතේ සංවර කරන සසරින් එතර වෙන්න මාර්ගයේ වඩන අය හොයලා දන් දෙන්න කියනවා. දැන් එතකොට එහෙම අය මුණ ගැහෙන්නේ කොහේද? ගෞතම බුද්ධ ශාසනය විතරයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා ඒක තමයි දක්ෂිණෙය ගින්න. ඒ කියන්නේ දක්ෂිණ කියන්නේ පින් සලකා දීම හොඳය. එතකොට පින් සලකාගෙන චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස පුදන්න ඒක තමයි දක්ෂිණෙය ගින්න. අන්නේ ගින්න හොඳට ගෞරව කරන්න ඒ ගින්නට. ඒ ගින්නට සලකන්න. ඒ ගින්නට පූජාවල් පවත්වන්න. ඒ ගින්න මැනවින් පරිහරණය කරන්න බ්‍රාහ්මණේ. ඔය ගිනි තුන තමයි කියනවා අවුලුවා ගන්න තියෙන ගිනි තුන. මොනවද? ආහුණෙය ගින්න, අවගෘහපති ගින්න, දක්ෂිණෙය ගින්න. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ ලස්සනට කියනවා මේ දරවලින් හට ගන්න ගින්න නම් කලින් කලට අපි කොහොමද දල්වනවනේ? දරවලින් හට ගින්න නම් කලින් කලට ආයි ගිනි පිඹ පිඹ දල්වනවනේ? දරවලින් හට ගන්න ගින්න කලින් කල අපි නිවන්නත් ඕනේ නේ? දරවලින් හට ගින්නේ දර කෑලි කලින් කලට අපි අයින් කරන්නත් ඕනේ නේ? ඒ නිසා ඒ දරවලින් හට ගන්න ගින්න එච්චර වැඩගත් ගින්නක් නෙවෙයි කිව්වා. මේ මිනිස්සු කොච්චර පින්වන්තයද බලන්න. මේ නූල 99.9 බේරලා තියෙනවා. කවුරු හරි මෙයාට බමුණෙක් කියන්නේ ඇත්තේ ඔබ කෝකට ගිහින් ආන්න සවස් නූර ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වැඩ ඉන්නවා යාග කරන හැටි උන්වහන්සේ දන්නවා. ඒ නිසා නුඹ ගිහින් කෝකට අහපිය. මෙයාට ඕනේ මේ වැඩේ හරියට කරන්න. වරදින්නේ නැතුව. ඒ හරියට කරන්න ඕන නිසා තමයි ගිහින් ඇහුවේ. දැන් මෙයා විශ්වාස කරගෙන හිටියේ මොකද්ද? එතෙක් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව ඇසෙන තුරා මෙයා විශ්වාස කරගෙන හිටියේ මොකද්ද? මෙයා හරි දෙයක් කරනවා. මෙයා පිනක් කරනවා. මෙයා කුසලයක් කරනවා කියලයි. නමුත් මෙයාට දැන් වැටහුණා මෙයා මහා බරපතල අකුසලයක් රැස් කරන්න ආයුධ තුනක් අතීතයෙන් ඉඳලා තියෙන්නේ. මොනවද? කය නැමැති ආයුධේ, වචනේ නැමැති ආයුධේ, මනස නැමැති ආයුධේ. ආයුධ තුනක් අතීතයෙන් ඉඳලා තියෙන්නේ. මෙයා දන්නේ නැහැ. මෙයා හිතන් ඉඳලා තියෙන්නේ පිනක් රැස් කරනවා කියලා. මෙයාට තේරුණා. මෙයා කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හරිම ලස්සනයි මට මේ පහදලා දීපු විදිය. හරිම ලස්සනයි මට මේක තෝරලා දීපු විදිය. බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ දේශන දැන් මේක ඔබ අහපු එකක් නෙමෙයි නේද? බලන්න උන්වහන්සේගේ දේශනාව රටාවල තියෙන වෙනස්කම්. එතකොට මේක හරි අප්‍රකට දේශුමක්. එතකොට මේ උන්වහන්සේ කොවිතරම් ලස්සනට ඒ කෙනාව හිමීට හිමීට ඇත්ත පෙන්වා දෙන්න ඒ කෙනාව ලං කරනවද ඇත්තට. බුදුරජාණන් වහන්සේ කළේ මනුෂ්‍යයන්ව තමන්ට ලං කරපු එකක් නෙමෙයි. එහෙනම් සත්‍යයට ලං කරපු එකක්. මට මතකයි මේ ළඟදී මම අර ලංකාවේ අසිතින් පෙළ හිටිය මහත්තයෙකුට මම එතකොට මම ඔය බුදුරෝණ අසපු වෙන්නේදී මම ටෙලිෆෝන් කළා. මේ මහත්තයාට පිරිත් ටිකක් කියන්න අහන්න ආසයි කියලා මම ටෙලිෆෝන් එකේම පිරිත් ටිකක් කිව්වා. ඒක අහගෙන හිටපු වැඩට ආපු ළමයි, ඉන්දියානු ළමයි, වැඩ කරන මිනිස්සු පුදුම වෙලා. මේ මොකද්ද මේ ටෙලිෆෝන් එකකින් කරන පූජාව? මං කිව්වා මේක උඹලගේ පූජාව જાටි එකක් නෙවෙයි, මේ සත්‍ය. සත්‍ය ළඟටත් සත්‍යයි, දුරටත් සත්‍යයි. සත්‍ය අතීතයටත් සත්‍යයි, වර්තමානයටත් සත්‍යයි, අනාගතයටත් සත්‍යයි. ඒ නිසා මේ සත්‍ය කියන එක කාලයකට වළංගු වෙලා තව කාලයකට අවලංගු වෙන දෙයක් නෙවෙයි. සත්‍ය කියන එක ළඟට වළංගු වෙලා දුරට අවලංගු වෙන දෙයක් නෙමෙයි. සත්‍ය කියන එක සනාතන දෙයක් කියලා මං කිව්ව මට තියෙන දුක. සත්‍ය හටගත් දිමේ නොබලාට සත්‍ය හමුණු වී නැති එකයි. ඒ නිසා මේ උග්ග ශරීරයට ලොකු වාසනාවක් උදා වුණේ. ඊට පස්සේ මෙතුමා කියන්න ගත්තා, අනේ ස්වාමීනි මේක නම් වහලා තිබිච්ච එකක් ඇරලා පෙන්නවා වගේ. මුණින් අතට හරවලා තිබිච්ච එකක්, ඔව් උඩු අතට හැරෙව්වා වගේ. මාර්ගයේ වැරදිච්ච කෙනෙකුට හරි පාර පෙන්නවා වගේ. කරුලේ යන කෙනෙකුට ඔව් ලෝකේ දකින්නට පහන් දැල්ලුවා වගේ. ඒ නිසා මාව අද සිට ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපාසකයෙක් වශයෙන් පිළිගන්නා සීක්වා මම බුදුරජාණන් වහන්සේව සරණ යමි. ධර්මය සරණ යමි. ශ්‍රාවක සංඝයා සරණ යමි. දැන් බලන්න මේ වෙනස. දැන් දැකදී අය ආපු තැන. දැන් මෙයා මෙතෙන්ට ආවේ බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේ දිහා දකින සැබෑ වූ අවබෝධයෙන් බිඳක් වැටහිලා. මේ අන්ධානුකරණයෙන්ද බුදුරජාණන් වහන්සේ සරණ ගියේ? නෑ, අවබෝධයෙන්. ඒ දවසේ මම කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම දැම්ම යනවා. මම දැම්ම ගිහින් අර සත්තු, ඔව් මම ගිහින් වෘෂභයන් 500ම නිදහස් කරනවා, වස්සන් 500ම නිදහස් කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ කිව්වද නිදහස් කරපන් කියලා? දැන් බලන්න වැඩේ නේ. දැන් ආහා දැන් ඔහි මේ මරණ ලැස්තර එන්නේ බා පැත්ත බලන්න කියලා එහෙම කිව්වද? නෑ. නමුත් උන්වහන්සේගේ අපිට ඒකයි මේ බුදු කෙනෙකුගේ ධර්මයේ මේ මිනිස්යාට ලබා දෙන විදිය. ඒක තේරුම් ගන්න එක තමයි සත්‍ය එකක්. දැන් මේ මිනිස්යාට බුදුරජාන් වහන්සේ දේශනා කරේ නෑ යාගේ නවත්තපන් කියලා. බුදුරජාන් වහන්සේ කියා දුන්නාට මෙන්න මේකේ තත්ත්වය. මෙතන ආයුධ තුනක් කරකැවෙනවා. ආයුධ තුනක් වැඩ කරනවා. ඒ තමයි කය, වචනය, සිත නැමැති ආයුධ තුන. හැබැයි මේක කරන්නේ පින් කරනවා කිය කී පව් කිරිල්ල, කුසල් කරනවා කිය කී අකුසල් කිරීම, ඔව් දිව්‍ය ලෝකයට යන්න මාර්ගයක් හදනවා කිය කී අපායට යන්න මාර්ගයක් හැදිල්ල. මෙන්න මෙහිමයි මේක වෙන්නේ කියලා පෙන්නලා දුන්නා. අද වර්තමාන මිනිස්යාත් එකල මිනිස්යාගෙත් වෙනස ඔන්න ඔතනයි තියෙන්නේ. මොකද්ද? අද වර්තමාන මිනිස්යා ඒක අහලා යාගික කරයි. මොකද හේතුව? මට මේක මම නම් ධර්මය ඇහුවා මට කිව්වේ නෑ නේපා කියලා. අද මිනිස්යා එච්චරටම මෝඩයි. මෝඩ නෙමෙයි මෝඩ. එතකොට එච්චරටම මේ අද මිනිස්යා නුවණ මෙහෙවීමේ හැකියාවෙන් දුර්වලයි. ඒක නම් 100%ම පැහැදිලියි. ඒ නිසා මම කියන බුදුරජාණන් වහන්සේට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මං අර වෘෂභයන් 500ම නිදහස් කරනවා. වස්සන් 500ම නිදහස් කරනවා. වැස්සියන් 500ම නිදහස් කරනවා. එළුවන් 500ම නිදහස් කරනවා. බැටළුවන් 500ම නිදහස් කරනවා. එයා කියනවා භාග්‍යතුන් වහන්සේ ඒ සත්වයෝ නිල් තන අනුභව කරත්වා. සිසිල් පැන් පානේ කරත්වා. සීතල වාතයේ හමායිත්වා. බලන්න එයාගේ හිත යටගත් කරුණාව. මොහොතකින් එහෙනම් මේ මිනිස්සු අකාරුණික මිනිස්සු නෙවෙයි. තමන් ඇදහූ ආගමේ නාමෙන් තමයි මේ මිනිස්සු අමාරුවේ වැටිලා තියෙන්නේ. දැන් මම ඔබට කිව්ව මතකද අර අර බුදුනෝන අසපු ආසන්නේ පොඩි දරුවන්ගේ කතා. දැන් ඔන්න ඒ ගෙදර ළමයි වේලාසනෙන් කියලා තිබුණා මේ අම්මට තාත්තට කියලා තිබුණා අම්මේ තාත්තේ අපේ ගෙදරෙන් ඔන්න සත්තු මැරිලි බෑ. අපි බෞද්ධ කියලා මේ ළමයි ටික කියලා තිබුණා. දැන් ඒකේ අම්මත් බෞද්ධ තාත්තත් බෞද්ධ වුණාට ඒ ගෙවල්වල නිදහසේ වැඩ කරන්න බෑ. ඊට පස්සේ පොඩි දරුවෙක් ඉන්නවා ගෑන්දරෙක් කියලා අඬ අඬ කියලා දෙනවා. මතකද ගියේ පාර මේ දේ පූජාව කීකේ මට මේවා කන්න කිව්වා. මං වමන දැම්ම මතකද මේ ආයෙනම් මේවා අරන් එපා කියලා. එතකොට මේ ළමයි මේ ගෙදර පොඩි මේසයක් තියාගෙන පුංචි බුදු පිළිමයකට වන්දනා කර කර ඉන්නේ. පිටිපස්සේ මල් දෙක තුනක් වවාගෙන. දැන් මේගොල්ලෝ දැන් හවස්වරුවේ මේ අපේ අසපුවේ ගත කරලා හවස 4ට 5ට වගේ ගියා ගෙදර. ගෙදර යනකොටම දොරකඩ ලී. දැන් මේ ළමයි කලබල වුණා. මේ ළමයි පුංචි. අවුරුදු එක්කෙනෙකුට 13යි, එක්කෙනෙකුට 12යි, එක්කෙනෙකුට 11යි, එක්කෙනෙකුට 8යි. මේ ළමයි කලබල වුණා. කලබල වෙලා ගෙදරට ගිහිල්ලා කෑ ගැහුවා. කවුද මොකද්ද මේ වුනේ? එතකොට මේ තාත්තගේ මල්ලි එළියෙක් මරලා. අම්මත් අඬනවා ඉන්නවා. මං කිව්වා එපා කියලා අහන්නේ. මේ ළමයි වැළපෙන්න අරගෙන වැලපි වැලපි අඬනවා කියලා තියෙනවා. මේ ගෙදර බුදුරජාණන් වහන්සේට වැඩ හිඳ සුදුසු තැනක් නෙමෙයි. අපි බුදුරජාණන් වහන්සේ එළියට වඩම්මනවා කියලා. අර බංකුවත් එක්ක පොඩි ළමයි ටික මේ බුදුරජාණන් වහන්සේගේ චූටි පිළිමේ එළිය මිදුලේට වඩම්මෝ. දැන් මිදුලේ තියෙන්නේ. මේ ළමයි දැන් මුදිර තමයි බුදුන් වඳින්නේ. ඉතින් මම එදා රෑ කතා කළා මං ගොඩාක් සිට සැනසෙ. ඒ ළමයි හරියට අඬලා. දැන් බලන්න මේ ඒ සමාජයේ මේ සමාජය අතර වෙනස. ඒ කියන්නේ මේ පොඩි දරුවන් ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම මහයුන්ට පේන්නේ වැරද්දක් හැටියට. එහි රටේ. එතකොට හරිදී වුණත් සමහර අවස්ථාවල මේ පරිසරයේ ඒ හරිදීට අනුබල දෙන්නේ නැහැ. සත්‍යයට අනුබල දෙන්නේ නැහැ. ඒ නිසා අපිට හිතාගන්න බෑ මේ ලෝකයේ තියෙන වර්තමානයේ තියෙන විෂමතාවය. හැබැයි එකක් තේරෙනවා මිනිස්යාට එදා තිබුණු හැකියාවෙන් එදා යමක් තේරුම් ගන්න තිබිච්ච හැකියාව අද ඒ අයුරින්ම තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. මොකද හේතුව ඒ තරම්ම අද වෙන මේ වෙනකොට මිනිස්යාට අකුසල් බලවත්. අකුසල් බලවත් බව මිනිස්යා දන්නේ නැහැ. ඇයි අකුසලී ගොදුරක් නිසාය. බුදුරජාණන් වහන්සේ දැන් බලන්න මේ බ්‍රාහ්මණයාට කරුණු පැහැදිලි කරලා දුන්නා මේ රාග දේශ මොහ ලං කරගන්න එපා කියලා. ඊට පස්සේ කරුණු පැහැදිලි කරලා දුන්නා වෙන ගිනි තුනක් අවුල ගන්න කිව්වා. සලකන්න කිව්වා. පූජා පවත්වන්න කිව්වා. මොනවද? ආහුණෙය ගින්න, ගෘහපති ගින්න, දක්ෂිණෙය ගින්න. ඉතින් මේ කරුණු පැහැදිලි කරලා දුන්නට පස්සේ අර පූජනීයයි කියලා හිතපු ගින්න ගැන බුදුරජාණන් වහන්සේ මේ එයාට මොළේට තේරුම් යන්න කිව්වා. මොකද්ද කිව්වේ? දර එකතු කරලා හට ගන්න ගින්න නම් ඔව් කලින් කලට අවුල වෙනවා. කලින් කලට නිවනවා. කලින් කලට දර කැලිය හැමහා කරනවා. ඒකේ තේරුම මොකද්ද? ඒ ගින්න පූජනීය ගින්නක් නෙවෙයි කියන එක. මේක තේරුණා ඔයාට. මේක තේරුණා. මේ තේරුම් ගැනීමේ හැකියාව අද මනුෂ්‍යයාට කොයිතරම් අඩුද? මනුෂ්‍යයාට තේරුම් ගැනීමේ හැකියාව ලබා දෙන්නේ කල්පනා කිරීමේ ශක්තිය මතයි. ඒ කිව්වේ හොඳ නරක කල්පනා කිරීමේ ශක්තිය මත. යහපත අයහපත තේරුම් ගැනීමේ ශක්තිය මත. අන්නේ ශක්තිය අද මනුෂ්‍යයාට තිබෙනවා දෝ කියලා සැකයක් තියෙනවා. ඒ හොඳ නරක කල්පනා කිරීමේ හැකියාවට අපි මොකද්ද කියන්නේ? යෝනිසු මනසිකාරය. එකන්නේ හොඳ නරක පිළිබඳව නුවණින් විමසා තේරුම් ගැනීම. යම් කිසි මිනිසෙකුට නුවණින් විමසා තේරුම් ගන්න පුළුවන් කමක් තිබෙනවා නම් ඒ මිනිසයාට පුළුවන් වුණොත් ඒ ඔස්සේ සිහි උපදව ගන්න. මොකද නුවණින් විමසා තේරුම් ගන්න පුළුවන් කෙනාට තමයි සිහිය උපදින්නේ. සිහිය උපදිනවා කියන්නේ මොකද්ද? හා මේක වැරදුනානේ මට. ආ මේක වැරදිනේ. ආ මේකනේ හරි කියලා තමන්ට එකපාර තේරුම් යෑම සහ ඒ තේරුම් ගත්ත දේ කියන්නේ නරක අයින් කරලා හොඳ පුරුදු කරන්න පුළුවන්කම. මේක සිහිය. සිහියෙන් තමයි ඒක කරලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සිතට රැකවරණය සිහිය. ආන්නේ රැකවරණේ උපද්දවා ගන්න කොච්චර අමාරුද? ඒ සිහිය උපද්දවාගත්තු කෙනා උන්වහන්සේ දේශනා කළේ පස් පිඩල් යට ඉන්න කැටකිරිල්ලි වගේ කියනවා. සිහිය උපද්දවාගත්තු කෙනා සිහිය උපද්දවා ගන්න බැරි වෙච්ච කෙනා ආකාශයේ ඉගිල යන ඔහේ ඇවිද ඇවිද යන ඔහේ ඉගිල ඉගිල යන කැටකිරිල්ලි වගේ කියනවා. අර පස් පිඩල් යට ඉන්න කිරිල්ලිව දැහගන්න ගිජුලිහිණියට බෑ. හැබැයි අහසේ පියාසරණ කිරිල්ලිය දැහගන්නවා කියන කරුණ ගිජුලිහිණියට සුළු දෙයක්. ගිජුලිහිණිය වගේ කිව්වා මාර්යා. එතකොට මේ ලෝකයේ තුල වර්තමානයේ තියෙන තනි කරම මාර බලවේගයක්. සිහිය නැති කෙනා අහුවෙනවා. හොඳ නරක තේරුම් බේරුම් කරගන්න බැරි කෙනා අහුවෙනවා. සත්‍ය අසත්‍ය හඳුනා ගන්න බැරි කෙනා අහුවෙනවා. අහුණාට පස්සේ ඒ කියන්නේ හොඳ නරක තේරුම් ගැනීමේ යෝනිසෝ මනසිකාරය යම් කිසි කෙනෙකුට හරියට හිතේ හසුරව ගන්න බැරි වුණොත් එයාට සිහිය උපදින්නේ කොහොමද? සිහිය උපදින්න පිළිවෙලක් නැත්නම් එයා කාගේ ගොදුරද? ගිජුලිහිණියගේ ගොදුර. එයා ගිජුලිහිණියගේ ගොදුර. ඊට පස්සේ ගිජුලිහිණියට යාව ඕන ගිජුලිහිණියට ඕන තැනට යාව අරගෙන යන්න පුළුවන්. ගිජුලිහිණිය ගොදුරු කරගත්තා නම් සතෙක්ව ඒ සතාට ඕන තැන යන්න බෑ. ඊට පස්සේ ඒ සතා යන්නේ කොහෙද? ගිජුලිහිණියගේ ගොදුර ගන්න පුළුවන් තැනටයි ගිජුලිහිණියට. මේ වගේ තමයි වර්තමාන මිනිසයාට තියෙන ආපදා. ඒ නිසා මේ බුදු කෙනෙක් පහළ වෙලා මේ මිනිසයාට ඒ කියන්නේ දේශනා කරනදී මිනිසයාගේ අභ්‍යන්තරේ අභ්‍යන්තරයෙන් උපදවා ගන්න ඕන දෙයක්. දැන් අපි ගමු මේ උද්ගත ශරීරය. මේ උද්ගත ශරීරෙට බුදුරජාණන් වහන්සේ කියආපු දේවල් එයා හරියට මෙහෙුවේ නැද්ද හිතින්? එයා තේරුම් ගත්තේ නැද්ද? දේශනාව ඉවරෙනකොටම එයා අර ආයුධ තුන අතහැරලා මොනවද? කය නැමැති ආයුධය අතහැරලා, වචන නැමැති ආයුධය අතහැරලා, මනස නැමැති ආයුධය අතහැරලා, ගිනි තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලං කරගන්න එපා කියලා ඒකත් දුරු කළා. මොනවද? රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහය. දැන් බලන්න මේ මිනිස්සෙක් ධර්මයේ අහා ඉන්නකොට එයාගේ අභ්‍යන්තරයේ තියෙන පරිවර්තනය. මේක වර්තමාන මිනිසයාට කරගන්න පුළුවන් දෝ කියලා සැකයක් ඇති වෙනවා. මොකද හේතුව ඒ තරම මිනිසයාට සිහිනුවන උපදවා ගන්න මේ ලෝකේ උදව් නැහැ. හොඳ නරක හඳුනාගෙන උපදවා ගන්න උදව් නැහැ. ඊළඟට හොඳ නරක ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයේ යෙදිලා ඇත්ත නැත් හඳුනාගෙන සත්‍ය කරා යන්න මේ බාහිර ලෝකෙන් උදව්වත් නැහැ. අභ්‍යන්තරයේ තමන්ට තියෙන කුසලතා ගැන තමන් දන්නේ නැහැ. මේ නිසා වර්තමාන මිනිස්සයා හැම තිස්සෙම වෙන්නේ පොඩි දෙයකින් එක පාට මත් වීම. පොඩි දෙයකින් දවසක් සිල් රැක්කොත් ඔන්න කියවනවා, අන්න මං අත හොඳට සිල් රැක්කා කියනවා. පොඩ්ඩක් භාවනා කළොත් ඔන්න කියවනවා, මං ඔන්න හොඳට භාවනා කරගත්තා. පොඩ්ඩක් ධර්ම ඉගෙන ගත්තොත් ඔන්න කියවනවා, මං නම් ධර්ම ඉගෙන ගත්තා. පොඩ්ඩක් තේරුණොත් ඔන්න කියවනවා, මං නම් අතාරින්නේ නැහැ, අවබෝධය කරා යනකම් මම මේක අරගෙන යනවා. එතකොට අපිට පේනවා වර්තමාන මිනිස්සයාට මේ ක්‍රියාවට වඩා වැඩිපුර තියෙන්නේ මොකද්ද? කියවීම. කියවීමයි වැඩිපුර තියෙන්නේ. මන්නම් මේක කරනවා, මන්නම් අතාරින්නේ. මේ වගේ කතාවල් එදා මිනිස්සයාට තිබුණේ නැහැ. තිබ්බත් ඒක එච්චර අනතුරක් නැහැ. මොකද හේතුව ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී සේනා සහිත මාර්යා පරාජයට පත් කරලා තිබුණේ. ඒ නිසා ඒ පරාජයට ඒක සම්බුද්ධත්වයේ ආශ්චර්ය කියන්නේ ඒ පරාජයට පත් කිරීම කිසිම සීකක් ඒක දඹදිවට විතරක් අදාළ නෑ. ලෝකේ ඕනෑම කුණක ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන කෙනාට ධර්මය අවබෝධ කරන්න පුළුවන්. ලෝකේ ඕනෑම දිව්‍ය ලෝකයක මේ සහස්සී ලෝක ධාතී ඕනම තැනක කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බාධාවකින් තුරු අවබෝධ කරන්න පුළුවන්. මොකද මේ සහස්සී ලෝක ධාතී තුමාරයා බලපවත්තුන. ඒ බලපෑතිල්ල බුදුරජාණන් වහන්සේ මර්ධනය කළා. ඒ මර්ධනය කරලා ධර්මයේ හැසිරෙන කෙනාට සිහි උපදවා ගන්න එයාට ඊට පස්සේ පුළුවන්. යෝනිසෝ මනසිකාරය දෙන්න බාධාවකින් තුරු පුළුවන්. සිහි උපදවා ගන්න පුළුවන්. වීරිය උපදවා ගන්න පුළුවන්. ඒ වීරිය පාවිච්චි කරලා අකුසල් ප්‍රහාණය කරන්නත් පුළුවන්. කුසල් වඩන්නත් පුළුවන්. මොකද බාධා කරන්න කෙනෙක් බාධා කරන ඍජු වැඩ පිළිවෙලක් නැහැ. අද ඊට හාත්පසින් වෙනස්. මේ නිසා මේ අද මේ ජීවත් වෙන ලෝකෙයි එදා ජීවත් වෙන ලෝකෙ අතර ලොකු වෙනසක් තියෙනවා. එදා ලෝකය හිරු පෑයූ ලෝකය. අද ලෝකය පෑයූ හිරු ගැන ලියා තිබූ ලෝකය. ඒතර ලෝක දෙකක් නෙමෙයිද? එදා ලෝකයේ හිරු පායා තිබෙන ලෝකය. අද ලෝකයේ හිරු පායා තිබෙද්දී ඒ හිරු රශ්මියෙන් එළිය වැටුණු ලෝකයේ ගැන තිබෙන විස්තර ලියු ලෝකය. හිරු නැත. ඔන්න වෙනස. ඒ කියන්නේ අද ලෝකේ නම් කොයිතරම් අඳුරුද? මේ අඳුරු ලෝකයේ තුල කෙනෙක් හුදෙකලාවෙම එළියක් උපදවා ගන්න ඕනේ. ඒකට යම් කිසි ප්‍රමාණයකට කල්යාණ මිත්‍රයන්ගෙන් මේ හිරු පෑවු ලෝකයේ විස්තර අහන්න ලැබෙනවා. ඒ අහන විස්තරවලට අනුව තමන්ගේ ජීවිතයේ යම් කිසි ප්‍රමාණයකට ගොඩනගා ගන්න වාසනාව ලැබෙනවා. ලබා ගන්න පුළුවන්. වාසනාව තියනවද නැද්ද කියලා දන්නේ නැහැ නේ. ඒ නිසා මොකද වාසනාව කියන්නේ අපිට පේන දෙයක් නෙමෙයි. වාසනාව පෙනුනේ බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේ දේශනා කළා දුරේ සන්තෝ පකා සෙන්ති හිමවන්තංව පබ්බතෝ අසන්තෙත් නදිසන්ති රත්ින් කිත්තා යතසර. පින්වන්ත කෙනාව බුදුරජාණන් වහන්සේට පේනවා ඈත දිස් වෙන හිමවත් පව්වසේ. පින් රහිත කෙනා මේ ළඟ ඉන්නවා පේනින්නේ නෑ. රෑ කාලේ වැටුණු ඊතලයක්සේ. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙමනම් අද අපේ පින ගැන අපට කියාගන්න දෙයක් තියනවාද? ඒ නිසා අපි මේ අපේ පින ගැන නන්දෙදවිලි වලින් වැඩක් නෑ. මේ ධර්මය අහලා අප කර ධර්මයේ හැසිරිලා අපි මේ ඊතර වීම ගැන කියන නන්දෙදවිල්ලෙන් පළක් නෑ. අපි කරන්න තියෙන්නේ ශක්ති පමණින් මේ යෝනිසූ මනසිකාරය උපදවා ගැනීමට මහන්සි ගැනීමල. යෝනිසූ මනසිකාරය උපදුනොත් අපි තුල ඒ එකම උපදිනවා සිහිය. සිහිය උපන්නොත් එයාට වීරිය තියෙනවා නම් අකුසලයේ දුරු කරන්න පුළුවන්. කුසලයේ උපදවන්නත් පුළුවන්. අඩු ගණනේ ඒ වගේ වාසනා මහිමයක් කෙනෙකුගේ ජීවිතයක ඇති කරගත්තොත් ඒක මං හිතන්නේ මිනිසෙකුට කල්ප ගණනකට පස්සේ ලැබෙන ලාභයක් කියලායි. මොකද ඉන්දියානු සමාජයේ සමහර අය මට ඇවිල්ලා කියනවා අනේ මට විමුක්තිය ඕනේ. අනේ මට මේ සසරින් එතෙර වෙන්න ඕනේ කී කී කියනවා. නමුත් මේ වැඩපිළිවෙල දියත් කරන්නේ පරිසරය බෑ. පරිසරයක් නෑ. ඉතින් ඒක හරීම සංවේගයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ බුදුවරු හැම කල්ලිම උපදින දේශේ සත්‍යවරදි පොඩි දරුවන් මහරහතුන් බවට පත් වූ දේශේ අද ධර්මයේ හැසිරෙන්න බෑ කියන්නේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ එදා පරාජය කළ බලවේගය අද කොතරම් හිසෝසවා තියෙනවාද? ඉතින් මේක ලෝකෙට පේන්නේ ලෝකෙට හොයාගන්න පුළුවන් වෙන්නේ මේ ඒ කාරණාවට අවංකවම යන කෙනාට විතරයි. නමුත් ඒක ලේසිං හොයාගන්න පුළුවන් දේකුත් මේ නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ අපට මේ ලැබිලා තියෙන අවස්ථාව අති දුර්ලභයි. දැන් අර උග්ග ශරීර බ්‍රාහ්මණයා යාගේ අතහැරලා මොකද කළේ? බුදුරජාණන් වහන්සේව සරණ ගියා. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ සරණ යෑම අපේ ජීවිතයට අපට ලැබිච්ච ලොකු ලාභයක්. හැබැයි ඒ සරණ යන්න ඕනේ ඔව් නන්දෙඩවිල්ල හැටියට නෙවෙයි. අපිට යම්කිසි අවබෝධයක් තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අපිව උන්වහන්සේගේ ශ්‍රාවකත්වයට ලං කරනවට වඩා උන්වහන්සේකලේ කුමකට ලං කිරීමද? සත්‍යයට ලං කිරීම. සත්‍යයට ලං වුණා කියන්නේ උන්වහන්සේගේ ශ්‍රාවකත්වයට ලංවීමයි. එතකොට උන්වහන්සේගේ ශ්‍රාවකත්වයට ලං වෙන්න තියෙන්නේ ඒ වගේ පිළිවෙලකින්. අපිට හොඳට පැහැදිලි මේ දේශනාවලින්. අද අපි කතා කළේ මහා යඥ. යඥ කියන එකේ තේරුම යාගය. මහා යාගය කියලා දේශනාවක්. එතකොට බලන්න මේකින් අපිට හරි පැහැදිලි අපිට උන්වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ, ඒ කියන්නේ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේමනුස්සානං බුද්ධෝ භගවා මෙවැනි ගුණ සිහිකොට සිත්හි දරා ගැනීම අප ලබන විශාල ලාභයක්. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ හිත පහදවා ගන්න, හිත පහදවාගෙන ඒ චිත්ත ප්‍රසාදයේ ආරක්ෂා කරගෙන ඉන්න කෙනෙකුට කිසි දවසක අනුතරක් වෙන්නේ නැහැ. එයාට ඇති වෙන්නේ ලාභයක්මයි, ආරක්ෂාවක්මයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැන් බලන්න මේ කෙනා ඉස්ලාම ගියේ බුදුරජාණන් වහන්සේ ගාවට මොකේදද? අර සත්තු මරන්න ලෑස්ති වෙලා ඒක හොඳම පිළිවෙලට මරණ හැටි අහගන්න. නමුත් තිබෙරුණේ කොහෙන්ද? ඒ සත්තු නිදහස් කරලා. සත්තු නිදහස් කළා කියන්නේ බලන්න මෙයාගේ හිතේ ඇතිවෙච්ච අදහස. මෙයා කියනවා මම මේ සත්තුන්ට ජීවිත දාණය දෙනවා. ජීවිතං විතනෝ මං ජීවිතං හරිතානි චීව තිනානි කාදන්තු. ඒ සත්තු නිල් තනකත්වා සීතානිච පාණියානි පිවන්තු. ඒ සත්තු සිහිල් පැන් බොත්වා සීතෝච තේසං වායු වායතුති. ඔවුන්ගේ සිරුරු වලට සිසිල් සුලං හමත්වා. බලන්න කොයිතරම් වෙනසක් මේ ආත්තුල සිද්ධ වුණාද? එතකොට බලන්න මේ වෙනස මෙයා තුළ ඇති වුණේ මෙයා තේරුම් ගත්තා අවබෝධයෙන්ම මේ යන්නේ කර්මයේ දායාද කරගත්තු ගමනක් කියලා. ඉතින් මේ නිසා අපි මේ මිනිස් ලෝකෙට කෙලවරක් නැතුව නොයෙක් වර ඉන්නේ ඇති. අපි නොයෙක් ලෝකවල ඉපිද සිටින්නේ ඇති. අපි ප්‍රේත ලෝකේ, තිරිසන් ලෝකේ, නිරේ කෙලවරක් නැතුව සිටින්නේ ඇති. නමුත් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය පැහැදිලිව අසන්නට ලැබුණා දෝ කියා දැනුමක් නැහැ. නමුත් මෙවර අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙනවා. ලෝකේ ලැබෙන්නේ මේක සිංහලයිට විතරයි. ඒක අපි හොඳට තේරුම් ගන්නත් ඕනේ. මේ විදිහටම හින්දි භාෂාව කියන්න කෙනෙක් නැහැ. මේ විදිහටම ඉංග්‍රීසියෙන් කියන්න කෙනෙක් නැහැ. මේ විදිහට වෙන භාෂාවකින් කියන්න කෙනෙක් නැහැ. ඒ නිසා මේක ලැබෙන්නේ ඔබට මේ සිංහල බෞද්ධයන්ටයි. ඒක දුර්ලභ ලාභයක් ඔබට ලැබුණේ. ඒ ලාභය ඔබ ලබාගෙන ඔබ මහන්සි ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේව අවබෝධයෙන්ම සරණ යන්නයි. ධර්මයේ අවබෝධයෙන්ම සරණ යන්නයි. ශ්‍රාවක සංඝයා අවබෝධයෙන්ම සරණ යන්නයි ඔබ කල්පනා කරන්න ඕනේ. බලන්න මේකෙන් අපි গুপ্ত ලෝකයකට කැඳවාගෙන යන්නේ නැහැ. අපි කැඳවාගෙන යන්නේ සත්‍යේ කරා. සත්‍යේ කරා කැඳවාගෙන. අද නම් එහෙම නෙමෙයි. දැන් සමහර දවස්වල ඉන්දියාවේ ටීවී වලම අපිට දකින්න ලැබෙනවා සාධුරුන්ට ගිය කල දසාව. අද තපස් රැකින සාධුරුන්ට වඩා ඉන්නේ කවුද? දෙලදම් කරන සාධුරු. පොඩි පොඩි අන්තර් හදලා කියන මේ අන්තර් කෑල්ල ගන්න රුපියල් 3000යි මේක ගේ ඉස්සරහා අල්ලන්න බිස්නස් හරියනවා. මේක බෙල්ල දාගන්න ලෙඩ නැති යනවා. පසාල බඳින්ද නැති ඇයට මේක දාන්න බඳිනවා නිකම්ම. එතකොට බබාල නැතියට මේක ඉනේ පළඳ ගන්න බබාල හම්බ වෙනවා. රුපියල් 3000යි. එතකොට රුපියල් 15000කින් ඔක්කොම හරි. පහක් ඉල්ල ගත්තා හරි එකක් ගේ ඉස්සරහා එකක් බෙල්ලේ එකක් ලාච්චුවේ ඇයි සල්ලි එනවා ලාච්චුවට. බයලකුදාන මේ හැමතැනම මේ මේ ඇඩ් කරනවා මේ සාදුරේවිල කියනවා මේක මෙහෙම කරන් මෙහෙම කරන් මෙහෙම කරන් හම්බ වෙනවා කියලා. ඊට පස්සේ ඒකට මැට් වලට නළු නිළු වෙනවා. ඇවිල්ලා කියනවා ඒ පොඩි අරක ඒක අරගෙන කියනවා මට අසනීප වෙලා හිටියා දැන් මම මේක පැලඳු මට සනීපුණා කියලා ඒක කිස් කරනවා. ඊට පස්සේ ඔන්න පෙන්නනවා ඒක. ඉතින් එතකොට අර මිනිස්සුන්ට පෙළඹෙනවා හරි උඹේ පස්සේ ඉවරයි. හරි අන්තරේ ගනි. එහෙම තියෙන්නේ. ඊළඟ සාදුරේ බෙහෙත් කඩ දාලා තියෙනවා. ඒ සාදුරු කරන බෙහෙත් විකුණන මෙන්න මේක මේ බඩේ අමාරුට මේක බොන්න කොන්දේ අමාරුට මේක බොන්න ඔළුවේ අමාරුට මේ විදිහට අතපය නවන්න ඔය ටික ගන්නවා. ඉතින් මේ වගේ ලෝකයක බුදු කෙනෙකුගේ ධර්මයක් තුල කුසල් මේවාය අකුසල් මේවාය පින් මේවාය පව් මේවාය සුගති ගමන සිදුවන්නේ මෙසේ දුගති ගමන සිදුවන්නේ මෙසේ කියන දේ බුදුන් උපන් රටේ අහන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි ලොකු ලාභයක් ඔබට මේ ලැබිලා තියෙනවා. මේ ලාභය ඔබ තේරුම් අරගෙන ඔබ මේක ඒ කියන්නේ මේ ලැබිච්ච ලාභය ඔබේ මේ ජීවිතයටත් ඊළඟ ජීවිතයටත් ඔබ උදව් කරගන්න. උදව් කරගෙන මේ උද්ගත ශරීර වෙනස් වුණා වගේ ඔබේ ජීවිතයත් මේ ධර්මයේ තුලින් වෙනස් කර ගැනීමට උත්සාහ ගන්න. එතකොට ඔබට පුළුවන් ක්‍රමක්‍රමයෙන් ඔබේ ජීවිතය සුවපත් කරගෙන අනිත් අයට ඔබෙන් යම් කිසි උදව්වක් උපකාරයක් ලෝකෙට ලබා දෙන්න. ඒ සඳහා ඔබට බුද්ධ ධම්ම සංඝයාන තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. සාදු සාදු සාදු.